නැත්නම් අපේ සිත මුල්ලලා කයින් වචනයෙන් සිතින් කරන දේවල් වලට අපට ප්‍රතිඵල ලැබෙනවා කියන අවබෝධයෙන් විශ්වාසයෙන් හිත හොඳට තියාගෙන දන් දීම සිල්වන්ත වීම භාවනාව නැත්නම් මෛත්‍රී භාවනා පුරුදු කිරීම මේ දානමය පින්දහම් කරනකොට මේ ජීවිත වශයෙන්ම නිරොග් නිරෝගී සම්පත්තිය දිගාසී සම්පත්තිය අපට ලැබෙනවා නිරෝගී සම්පත්තිය සැලසෙනවා එයාට විශේෂම හරණයක් තමයි අපි නිවැරදි ලෙස දානය පුරුදු කරනවා නම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කර්මපාය ගහගෙන මැනවින් අපි දානය පුහුණු කරනවා නම් අපට දානයේ සුවිසිය සානුසංසයක් ලැබෙනවා මොකද ලැබෙන ආනිසංසය ඔව් අපි අවංකව ධාර්මිකව දානය දෙනවා නම් මැනවින් දානය දෙනවා නම් කුසල් සිත් වෙනවා එයින් අපට සාන්දෘෂ්ටි වශයෙන් විශේෂ ආනිසංසයක් ලැබෙනවා ඒ තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා හොඳ යහපත් මිතුරන්ගේ ආශ්‍රයෙන් අපට ධර්මයේ ගැඹුරම කරණහට ලැබෙනවා මම හිතන්නේ ඔබත් ඒ වගේ වාසනාවක් පිළිසක් විදිහට සැලකනවා අපි ධර්මයේ නාමයෙන් නොයෙක් කරුණු අහලා තියෙනවා නමුත් ඒ අතරින් වඩාත් වැදගත්ම දේ තමයි දුක දුකේ නිදහස් වීමක් පිළිබඳව කාරණේ දුක හට ගන්න කොහොමද ඒ දුකේ නිදහස් වෙන කාරණේ කොහොමද කියලා මෙන්න මේක හරියට තේරුම් ගත්ත පමණට තමයි අපිට වීරිය උසහාය හටගන්නේ අනාගත ජීවිතේ නෙවෙයි දේවල් කරනවා අද දවසේ අපේ ජීවිතේ නෙවෙයි දේවල් අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා දරුවන්ගේ වැඩ කටයුතු වලට රැකියාවට අධ්‍යාපනයට ගියදර වැඩ කරවලට අපේ රූප සම්පත්තියට කෑම බීම හදන එකට මේ වගේ නොයෙක් දේවල්ට අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා හැබැයි අපි ධර්මයේ ප්‍රගුණ කරන්නට කොයිතරම් ප්‍රමුඛත්වයක් දීලා තියෙනවද කියන එක තේරෙනවන්නේ ධර්මයේ තේරුම ගත පමණට ශ්‍රද්ධා නැති වෙච්ච පමණට ශ්‍රද්ධා නැතුනොතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන දුකත් දුකේ නිදහස් වීමත් පිළිබඳව කාරණේ මෑණින් තේරුම් ගත්තොත් පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ කාලේ මේ පණිවිඩය අවස්ථාවේ සමහරය එයයි ඒ මොහොතේ පටන්ම බ්‍රහ්මචාරී ජීවිතය රකින්න සමහරය පෙළඹුණා සමහර ගිහිගෙදර ඉඳගෙනම යුතුයම් කරමින් මේ ධර්මට ආවා සමහරක් නම් පින්වතුනි ඒ මොහොතේම ගිහිගෙන නික්මලා පැමිණෙන තියෙන එක ඒ තරම් බලවත් උනන්දුවක් ඇති වෙනවා මේ ධර්මයේ පුහුණු කරන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා ඇයි එහෙම ඇති වෙන්නේ එහෙම ඇති වෙන්නේ පින්වතුනි මේ ධර්ම පිළිපැදීමෙන් අපට ඉක්මනටම අපේ ජීවිතයේ සතුට සැනසීම ලැබෙනවා කියන විශ්වාසනීයත්වයක් ඇති වෙනවා දැන් බලන්න ඔබ රැකියා කරන කාලේ දැන් කරනවා නම් ඔබ උදේ පාන්දර නැගිටලා යනවනේ රැකියාවට කොච්චර අවුවති වුණත් වැස්සති වුණත් සීතල තිබුණත් නිදිමත තිබුණත් උදේ පාන්දර මාදිර යනවා ඇයි ඔබ යන්නේ එහෙම අපි දන්නවා ඒ රැකියාවට ගියාමකොට වැටුපක් ලැබෙනවා කියලා බැරි වෙලාවක් නිවේදනයක් නිකුත් කරවටින් ඔබ යනවා කියන්නේ වැටුප ලැබෙන්නේ නැහැ කියලා කොහොම උදේ නැගිටලා යනවද එදානි කිසිම උනන්දුවක් ඔබේ නැහැ. ඔබට හිතන වෙලාවට ඇයි ඔබ? නමුත් අර රැකියාවෙන් වැටුප ලැබෙන නිසා අපි වෙලාවට නැගිටලා යනවා. ඒ වගේම රැකියාවෙන් දැනට ලැබෙන වැටුප වගේ දහගුණයක් ලැබෙන හැටුවත් මොකද්ද? අද දැනට කරන රැකියාව වගේ ඒ වැටුප වගේ දහගුණයක වැටුපක් ඔබ කරන රැකියාවට ලැබෙනවා කියලා කිව්වොත් ඔබ කොච්චරනම් සැලකිලි ඉඳාවිද නේද? හොඳ ලස්සන ඇඳුම් අඳගෙන වාහනේ තුදේ පාර පැත්තට හරවලාන්තියයි නැගිටනවා යන බලන්න. ඒ තරම් මොහොතක් ඇති වෙනවානේ. පින්නතුනේ මේ සඳහන් වෙනා තේනමයි. අපිට හරියට දුකෙන් නිදහස් වෙන මාර්ගය ගැන අවධානය අවබෝධය ලැබුණොත් ධර්ම ශ්‍රවණී අපි පින්නතුනේ රැකී ආරක්ෂා නොකර ඉන්නේ නැහැ. ඒව කරනවා. හැබැයි ඒ සියල්ලක්ම කරන අතරේදී අපි මේ ධර්මයේ පුහුණු කිරීම ජීවිතයේ ප්‍රමුඛතේ වඩපත් කරගන්න. සමහර දේවල් අය කියන දේ තමයි අපේ ධර්මයට කැමති. නමුත් ධර්මයේ පුහුණු කරන්න අපිට වෙලාවක් නැහැ. වැඩවල වැඩි ධර්මංගේ වැඩ තියෙනවා. එරගේ රැස්වල වැඩ තියෙනවා. යුතුයකම් තියෙනවා මෙහෙම කියලා කියනවා. නමුත් බලන්න වෙනතුන ඔබට හුස්ම ගන්න. මේ මොන වැඩේ කියලාත් ඔබට හුස්ම ගන්න වෙලාවක් නැහැ කියලා ඔබ කියනවාද? අපිට හුස්ම ගන්න වෙලාවක් තියෙනවානේ. අපිට හුස්ම ගන්න වෙලාවක් තියෙනවා නම් වෙනතුනේ ධර්මයේ පුහුණු කරන්න වෙලාවක් නැහැ කියලා කියන්න බෑ. ඇයි ධර්මයේ පුහුණු කිරීම කියන්නේ මේ හුස්ම පෙඩට සතිපට්ඨානයක සුදුරින් විතරයි තියෙන්නේ. සෝසතෝ වාස සති සතෝ පස සති මෙන්න මෙතෙන්ට සිහිය සතිමත් බයිබලු කිරීම විතරයි කරන්න තියෙන්නේ. ඒ කිරීම තමයි ධර්මයේ පුහුණු කිරීම කියලා කියන්නේ. හැබැයි ඒ සඳහා මනන්දයක්මක් කියනට ඕන. මේ ඉඳගෙන සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුද්ගලයෙකුට දුකාදී චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි දැක්මක් නැත්නම් ඒ තැනැත්තා ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි දැකපු අවස්ථාවකදී ඔහුට හිතෙනවා ඒ දකින තැනැත්තා යම් කිසි දෙයක් දන්නවා ඒ වගේම ඒ තැනැත්තා මා දිහා බලයි කියන හැඟීමක් ඇති වෙනවා. යම්කිසි කෙනෙකුට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳව පැහැදිලි දැනුමක් නැත්නම් ඒ තැනැත්තා හිතන යම්කිසි කෙනෙක් දැක්කහම එයා ධර්මයේ දන්න කෙනෙක්, එයා ධර්මයේ දැකපු කෙනෙක් කියලා ඒ පුද්ගලයාට තමන් ගැන විශ්වාසයට වඩා අනිත් කෙනා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් කෙනා තමා දිහා බලයි කියන හැඟීමක් ඇති වෙනවා. දකින දකින කෙනා ගැන මෙයා විශ්වාසය ඇති කරගෙන ඊපස්සේ යන්න ගන්නවා. උදාහරණයක් දක්වනවා සුලන් තියෙන අවස්ථාවක සමතලා භූමියක නිදාස් තැනක පුළුන් කැලක් තියෙනවා නම් කපු පුළුන් හරි ඉඹුල් පුළුන් හරි පුළුන් කැලක් තියෙනවා නම් පිටතනක වගේ තැනක මේ පුළුන් කැලට මොකද වෙන්නේ? ඔව් උගලන්නට නැගෙනහිර පැත්තටත් යනවා, බටහිර පැත්තටත් යනවා, උතුරටත් යනවා, නැගෙනහිරටත් යනවා. දැන් මේ කාලේ එළියේ තියෙන පොළ හැමයිනේ එක එක පැතිවලට යනවා. අන්නේ වගේ යම් කිසි කෙනෙකුට ධර්ම ගැන නිසි දැක්මක් නැත්නම් එතන නැත්නම් දකින දකින දේවල් පස්සේ යනවා. දකින දකින පුදුමයන් පිටපස්සේ යනවා. ඒයි තමන්ට නිවැරදි දැක්මක් නැහැ. යම් කිසි දැනක මහා එළිය පස්සේ වෙනවා කිව්වොත් ඒක හොයාගෙන යනවා. යම් තැනක ගහක බුද්ධ ප්‍රතිමා වගේ දේවල් මැවෙනවා කිව්වොත් එතෙන් යනවා. ප්‍රතිමා වහන්සේ නමකින් රැස් වෙන්න කිව්වොත් ඒ පැත්තට යනවා. යම්කිසි කෙනෙක් සත්‍යයක් එකකට රැස් වෙන්න කියන බාහන කරන කිව්වොත් එතෙන්ට දුවනවා. දකින දකින තැනට දුවන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන දැනුමක් නැති නිසා කියලා කියනවා. එතන තා හරියට අර එළියෙන් දාපු කුණු කෑනක් වගේ. යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය ගැන කිසියම් ශ්‍රමණයෙකුට හරි බ්‍රාහ්මණයෙකුට හරි නිවැරදි දැක්මක් ලැබුණොත් අන්නේ තැනැත්තා යම් කිසි කෙනෙක් දැක්කහම ඒ දකින කෙනා මත උය යෙන්නේ නැහැ. ඒ දකින කෙනා තමා ගැන අවධානය යොමු කරයි, ඒ වගේම තමන් ගැන බලයි. මේ වගේ කාරණයක් ගැන තමන්ට හැඟීමක් ඇති වෙන්නේ. ඇයි හේතුව ඔහුට විගත කතන් කතිය කියලා කියනවා. ඔහුට ධර්ම ගැන සැකයක් නැහැ. ඔහු හරියට ඉතාම ශක්තිමත් පොළොවක හිටපු ශක්තිමත් ඉන්නක් වගේ ලොකු කණුවක් වගේ ඒ කණුව කොයි පැත්තෙන් හුලක් හැමුවත් ඒ කණුව සෙලවෙන්නේ නැහැ. ශක්තිමත් කණුවක් වගේ ඔහු ඍජුව දැක්මකට දර්ශනයකට පත්වෙලා ඉන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුන් අපි තේරුම් ගන්නට ඕන මේ චතුරාර්ය සත්‍ය කියලා මොකක්ද කියලා. අපි තාම පුඩා කාලේ පටන් මේක ගැන අහලා තියෙනවා. දහම් පාසල යන කාලේ ඉඳලා අපි හැමෝම විවාහ වලට ගියලා අපේ ප්‍රශ්න වලදී වුණා ධර්ම චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා කිව්වහම ඉක්මනටම අපිට ලියන්න පුළුවන් දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා කියන්න පුළුවන්. දුක සත්‍ය කියලා කිව්ව ගමන් අපි කියන්නේ ආ දුක ලැබීම මහලෙම මේවනි. සමුදය සත්‍ය කිව්ව ගමන් තෘෂ්ණාව. නිරෝධ සත්‍ය කිව්ව ගමන් නිර්වාණය. මාර්ග සත්‍ය කිව්ව ගමන් අරසිං මාර්ගය. අපි එතන අපි හොඳට දන්නවා කියලා නේ. පින්නතනේ චතුරාර්ය සත්‍ය නියම ලෙස දැනගත්තොත් අපේ අභ්‍යන්තරේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. සද්ධාර්ථ තථාගතස්ස බෝධින් කියන්නේ මේක. බුදුරජාන් වහන්සේගේ තථාගතත්වය ගැන සම්පූර්ණ විශ්වාසනියක් ඇති වෙනවා. ඒ විශ්වාසනියත් එක්ක ඇතිවන වීර්ය පිළිබඳව දක්වනවා. හරියට සම මස් නහර ඇට ඇට නුදුරු කරා විවිධ යන මහා උද්‍යෝගයක් උනන්දුවක් ඇති වෙනවා මේ ධර්මයේ ගැන අවබෝධයත් එක්ක. මෙන්න මෙතෙන් යම් පින්තුනි තේරුම් ගමු දුක් සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. මොකටද දුක් සත්‍ය කියලා කියන්නේ? දුක් සත්‍ය කියලා කියන්නේ මොකටද? දානකත සූත්‍රේ දැක් වෙනවා. ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛා, මරණ විදුක්ඛා, අපේ සංපයෝග දුක්ඛෝ, පීහි විපයෝග දුක්ඛෝ, යම් පිටා නලබති නලබති සංපි දුක්ඛා ආදී වශයෙන් දැක් වෙනවා නේද? අහලා තියෙනවා නේද? ලැදවීම මහලවීම ආදී දුකයි කියලා. ඊට පස්සේ තවත් ගැඹුරට යනකොට සඳහන් වෙනවා සංකේතේන පංච උපාදානස්කන්ධා දුකා කියන කාරණය. ඒ කියන්නේ රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන මේ සංග පංචකයේ උපාදාන වශයෙන් ගැනීම දුක් සත්‍ය කියලා කියනවා. පින්නතුනේ බහල තියනවා බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයටපත් වෙලා ප්‍රථම දේශනාව ධම්මචක්ක සූත්‍රයේ දේශනාව කරනවා. ප්‍රමහාස්සේ දේශනා කරනවා පොබේ අනුසුදස් ධම්මේසු කියලා. මට පෙර නොයසු විරුද්ධ ධනසක් පාලනා කියලා. මට කලින් මම දැනගෙන නොසිතීච්ච කාරණයක් මට අවබෝධ වුණා කියලා. ඒතර ඔබ දන්නවා සිද්ධාර්ථ තාපසතුමා ගිහින් නිවෙන කලින්ම ලෙඩවීම මහලවීම ආදී කාරණා දැනගෙන තිබුණේ. එතකොට එහෙම දැනගත්ත මේ උත්තමයන් තමයි සම්මුදිතට පස්වනට පස්සහන් කරන්නේ. මට කලින් නොතේරිච්ච කාරණයක් කලින් මම දැනගෙන නොසිතීච්ච කාරණයක් මට අවබෝධ වුණා කියලා. එහෙනම් පින්නතන මේ දුක සත්‍ය කියන කර ලෙඩවීම මහලවීම මම දැම්මද අවබෝධයට තියෙන එහෙනම් ඊට වඩා විශේෂ දෙයක් බුදුහාමට අවබෝධ වෙලා තියෙනවා අනේ තේරුම් ගන්න වෙනවා පින්නතන සමුදේ සත්‍ය කියන්නේ තෘෂ්ණාව සාමාන්‍ය කෙනෙක් ඉඳන් බාහිර බඩමුට්ටු වල තියෙන ආසාව කියන එදා බාහිර ජන සමාජයේ සමහර ශාස්ත්‍රවරු ආගමික නායකයන් දුක ඇතිවන්නේ බාහිර රූප නිසා, පුද්ගලයන් නිසා, දේපල නිසා ඒවා අයින් කරන්න ඕන කියලා අත්හැරියා. අත්හැරිය විතරක් නෙවෙයි අන්තිමට තමන් ඇඟියේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා. මේවට තියෙන ආශාව නිසා ඇඳුම හැගන්න කියලා. නමුත් ඒගොල්ලන් දුකෙන් නිදහස් වුණාද? බාහිර බඩමුට්ටු අයින් කරාට දුකෙන් නිදහස් වෙන්න බෑ කියන බාහිර බඩමුට්ටු අයින් කළ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් බුදුහාමරණ සාරාංශික කලබලක්ෂයක් පෙරම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බාහිර බලමුට නිසා නම් දුකෙන් නිදහස් වෙන්නේ තමන්ගේ ඥාතීන් ටිකයි දේපල ටිකයි අත්හැරලා ශරීරයක් දන් දීලා එක දවසෙ නිවන් දකින්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑ. ඒක ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. නිරෝධ සත්‍යය නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගෙන ගැනීම. රාගකේ, දෝසකේ, මෝහකේ, රාග දෝස මෝහ සම්පූර්ණ දුරු කිරීම. මාර්ග සත්‍යය අරසිං මාර්ගය. මෙන්න මේ කරුණ පිළිතුරට සාමාන්‍ය විදිහට දැනගෙන තියෙන අතරේදී තවත් ගැඹුරට යන වෙනවකට. ඒ ගැඹුරට නොගියොත් අපි හරියට එළිය දාපු කුණු කැලක් වගේ වෙනවා. එක එක පැති වලට අපි යනවා. එක එක කෙනා මත අපි යැපිලා ඉන්න පුද්ගලයන් බවටපත් වෙනවා. අපටම නිවැරදි දැක්මක් දහම තුලින් ඇති කරගන්න පුළුවන්. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කියන තුනේ බුදුහාමෝ දේශනා කරන්නේ මේ පටිසෝතගාමී නිපුණන් දුද්දසන් අනු කියලා. මේ උඩුගම් බලන දෙයක්. ඊටාම සියුම් දෙයක්. ඊටාම තීක්ෂණ බුද්ධියකට ගෝචර වෙන දෙයක් කියලා. මේක සරල දෙයක් නෙවෙයි. හොඳ බුද්ධියෙන් කෙනෙක් හිටියොත් විතරයි මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් ඔබ දැසෙන්. ඔබ කොයිමයි කියන මේක තේරුම් ගන්න පුළුවන්. අවුරුදු 7 සමහර අය කාලය අවබෝධ කරගත්ත මේක. අවුරුදු 120 දී හිටියන් සමරයන් අවබෝධ කරගත්තා. සෝනා මෙහෙණිය, රාජහාමුදුරුවෝ, මහණුනි අවුරුදු 120 දී. අවුරුදු 120 දී මහණ වෙලා ධර්ම ශ්‍රවණය කළ මහත්තයෙක් හැටියට කන්න. බකුල හඳුර අවුරුදු 80 දී මහණුනි. පින්තුනේ ඊටාම තීක්ෂණ නුවණ කියන අපිට මෙල තේරුම් ගන්න පුළුවන්. දිනක් ස්වාමීන් වහන්සේලා පිරිසක් පින්තපාතේ වැඩම කළා. පින්තපාතේ වැඩම කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා දැක්ක ලිච්ඡවි කුමාරවරු දුනු සිල්පෙන් යදෙනවා. දුනු කුණුවේ යදෙනවා. ඊට හරි දින පුරුදු වෙනවා. කොහොමද පුරුදු වෙන්නේ? ඈත කුමාරයෙක් ඉන්නවා. එයාගේ ඔළුවේ කිසියම් පළතුරු ගෙඩියක් තියෙනවා. දොඩම් ගෙඩියක් හරි නම ගෙඩියක් හරි අපල් ගෙඩියක් හරි ඔළුවේ හිසේ තියෙනවා. ඒ හිසේ තියෙන අපල් ගෙඩියට මීටර් 100ක් 200ක් ඈත ඉඳලා ඊතලෙ මිදෙනවා. මෙහෙම තමයි දුනු සිල්පේ පුරුදු වෙන්නේ. තරම් කොච්චර බයන්නේ කියලා නේ. පොඩ්ඩක් ඉලක්කෙ වැරදුනොත් ඇතැම් තරින කුමාරයා ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක දැකලා මේ හාමුදුරුවෝ හරියට පුදුම වුණා. කොච්චර නම් මේ කුමාරවරු දක්ෂද කියලා. ඈත කෙනෙක් තියලා එයාගේ ඔළුව උඩ පළතුරු ගෙඩියක් තියලා ඒකට ඉලක්කෙට මිදෙනවා. මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ වෙන ආරවාසේ බුදුහාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ට මේ සිද්ධිය කිව්වා. බාහතුන් වහන්සේ අහනවා මහණෙනි ඔයි ලිච්ඡවි කුමාරවරු ඔයි දුනු ඊතල පුහුණු වීමට අමාරු නැත්නම් ඔයි වගේම දුරකින් අස්වරමක් තියෙනවා. අස්සේ කිලෝමියා පල්ලෙහාට ඇදලා තියෙනවා. ඒක රාත්‍රී කාලයේ කරුවල වෙලාවකදී අකුණු ගහන වෙලාවකදී ඒ අකුණු ගහන සුළු ආලෝකයෙන් උපකාර අරගෙන කෙනෙක් ඊතලකින් විදිනවා. විදින කොහොමද? අර අස්සලෝමය හතට පැලෙන්න විදිනවා. අර ඊටාම් ශනිකව ලැබෙන ආලෝකයෙන් උපකාර ලබයි. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරන මහණෙනි අර ලිච්ඡවි කුමාරවරු විදින එකට අමාරු මේ අස්වරමණ විදලා ඒක හතන පලන එක දමාරුගෙන. මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරුන්ගේ මොකද්ද මේක? මේකනේ අමාරු මේ අස්වරමණ විදින එක නේද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ඊටත් වඩා අමාරුයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම කියලා. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන් පින්නොතේ තාම ලස්සන විස්තරයක් එනවා මේ චතුරාර්ය සත්‍ය ගැන. යමක ප්‍රකරණී සත්‍යමකි. මේ කොහොමද කරගන්න? එතෙන්දි දැක්වෙනවා දුක ආදී චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා. එතන සඳහන් කරනවා දුක සත්‍ය මොකද්ද කියලා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං අපේත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියේ. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ දේ හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ. ඊළඟ සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක සත්‍යංච කියේ. කායික දුකයි චේතසික දුකයි ඒ දෙකට කියනවා දුක කියලා කියනවා දුක සත්‍ය කියලා කියනවා. පළවෙනි විග්‍රහය තමයි කායික දුකයි චේතසික දුකයි හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියනවා. The Buddha explains here what the noble truth of suffering is. If there is anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කායික දුකයි චේතසික දුකයි හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒක තමයි දුක සත්‍ය කියලා. ඔබ මෙහෙම දෙයක් අහලා තියෙනවද? කායික විඳින යම්කිසි දුකක් විඳිනවා නම් ඒ දුකක් නෙවෙයි. මානසික දුකක් වෙනවා නම් ඒකක් නෙවෙයි. ඒ දෙකම හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. පින්නතුනි මෙන්න මේක කිසිම කෙනෙකුට සිහිනකින්වත් හිතන්න බැරි දෙයක්. අපි යන්තා ජීවිතයේ දුකක් කියලා හිතනවා නම් අපි හිතන්නේ එක්ක එක කායික දුකක් එන්න ඕන එක්ක එක මානසික දුකක් එන්න ඕන කියලා. නමුත් කායික දුකත් මානසික දුකත් නොවන දෙයක් බුදුහාමුදුරු හොයාගත්තා. අන්න ඒකටයි දුක සත්‍ය කියලා කියන්නේ. පින්නතුනි, සාමාන්‍යයෙන් අපි දුක සත්‍ය දුක කියන එක බුදුදහමේගෙන දුක කියන එක ට්‍රාන්ස්ලේට් කරන්නේ ඉංග්‍රීසි වලට සංහරින් කියලා නේද? සංහරින් එක මුලින්ම කිව්ව ගමන්ම බනන්නේ නැහැ අනිත් පැත්තට යනවා. ආයි ගෙන්නවන්න බැරිුන ඊට පස්සේ මේ දුක ගැන කියන ධර්මයක් කියලා. පින්නතුනි බලන්න ආසනාව අපිට මේ ඩෙෆිනිෂන් එක මේ දුක ගැන තියෙන විස්තරය අපිට ලැබෙන්නේ නැහැ බුදුදහමතුනි. මේ හරියට ලෝකෙට විස්තර කරොතින් ලෝකෙ වැඩිපුරම අදහන ආගම බාරපත් වෙන බුදුදහම. බුදුහාඳුරෝ දුක කියන වචනේ විස්තර කළේ කායික දුකයි චේතනික දුකත් නොවන අංශ දෙයක්. මේ දුක කියන වචනේ පිනතුනේ පාලි භාෂාවේ තියෙන දුක කියන වචනය වෙන කිසිදු භාෂාවකට තනි වචනයකින් පරිවර්තනය කරන්න බෑ නේද? ඒ තරම් ගැඹුරු වචනයක් නේද? එතකොට මොකද්ද මේ කායික දුක, චේතනික දුකත් නොවන දුක සත්‍ය? අපේ ඇසට රූපයක් සම්බන්ධ වෙන මුල් අවස්ථාව. ඇසෙන් රූපයක් දකිනකොට ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය රූප සංඥාව රූප සංචේතන රූප සංචේතන වේදනා මෙන්න මේ මුල් ස්කන්ධ පංචකයට තමයි දුක සත්‍ය කියන්නේ. කනට ශබ්දයක් ඇහෙන මුල් අවස්ථාව, නාසයට ගඳ සුවඳක් දැනෙන මුල් අවස්ථාව, දිවට රසයක් දැනෙන මුල් විපාක මට්ටමේ අවස්ථාව, කයට පහසක් ලැබෙන මුල් මට්ටමේ විපාක මට්ටමේ අවස්ථාව. විශේෂයෙන් ඇස කන නාසය දිව කියන මේ ඉන්ද්‍රිය වලට ලැබෙන රූප ශබ්ද ගන්ධ රස මෙන්න මේ අරමුණු. මේ මුල් අවස්ථාවෙන් දැකීම මේක දුකක්වත් නෙවෙයි, සැපක්වත් නෙවෙයි, කුසලයක්වත් නෙවෙයි, අකුසලයක්වත් නෙවෙයි, මේක රාග ද්වේෂ මෝහ නෙවෙයි, මේව මාන්න දෙටි කිසිම දෙයකට මේ මුල් මට්ටම අයිති වෙන්නේ නැහැ. මේ මුල් මට්ටමේ අත්දැකීම විපාක මට්ටමේ අත්දැකීමක් විතරයි. දුක සම්පූර්ණයෙන්ම හටගන්නේ මෙන්න මේ දුක්ඛ සත්‍ය මට්ටමේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය නිරුද්ධුනට පස්සේ. ඒ මුලින් කන්ටැක්ට් වෙන අවස්ථාව දුකක් අස්සයක්වත් නෙවෙයි, ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. මෙන්න මේ මුල් අවස්ථාවට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක්ඛ සත්‍ය අයින් කරන්න කියලා නෑ බුදුහාමුදුරෝ දුක්ඛ සත්‍යම් පරිඥයන් කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නෑ, අයින් කරන්න කියලා නෑ. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර ශාස්ත්‍රවල හිටියා මේ මුල් මට්ටමේ අත්දැකීම අයින් කරන්න ඒක නිදර්ශන කියලා කියපුවාය. මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් කියනවා ඉන්ද්‍රිය භාවනා කියලා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විස්තර කරනවා මේ දුක්ඛ සත්‍ය බැහැර කරන ආකාරය. යාලා කියන්නේ ඇහැට රූපයක් පේන අවස්ථාවේ රූපය නොබල ඉන්න කියලා. කනට ශබ්දයක් අහන අවස්ථාවේදී ශබ්දය නොඅහින්න කියලා. බුදුරජාණන් වහන්සේ කිසි දවසක මේ මුල් ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා නැහැ. මේ මුල් අත්දැකීම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන ඒවා ඒව විපාකෝ ආනිසංස විදිහට තමට ලැබෙන අත්දැකීම ඒක නෙවෙයි දුක කියලා කියන්නේ. මේ මුල් අවස්ථාව පිරිසිදු දැනගන්න ඇති. ඊළඟට සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යං කියලා කාරණේ. යම්කිසි කායික දුකක් චේතසික දුකක් කියනවා නම් ඒකට දුක කියලා කියනවා, ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ධම්මචක්ක සූත්‍රයේදී විස්තරය එන්නේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් විස්තර කරන දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක දුක කියන කැටගරියකට අයත් වෙනවා, ඒක දුක්ඛ සත්‍ය කියන කාරණයට අයත් වෙනවා. ඇලියකට හේතුව අපට ලෙඩවීම, මහලුවීම, ප්‍රිය විප්‍රයෝග, මරණ මේ ආදී යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ අර මුලින් විපාක මට්ටමේ ස්කන්ධ පංචකය පාදක කරගෙන නිසා ඒ දුකට දුක කියලා කියනවා, දුක සත්‍ය කියලා කියනවා. නිකන් සරල උදාහරණයක් කියන්නම්. අපි කියමු වාහනයක් කියලා. බස් එකක් කියලා කියමු. බස් එක බස්සෙකුත් වෙනවා වාහනෙකුත් වෙනවා. හැම බස් එකක්ම බස්සෙකුත් වෙනවා වාහනෙකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක්ද? හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. බස් නවන වාහනත් තියෙනවා. අනේ වගේම තමයි හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක ඉතාම සියුම් කාරණයක්. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඔබ බුද්ධ ශාසනය තේරුම් ගත වෙන්නේ. හැම දුකක්ම අපි ලෙඩවීම ගත්තොත් මහලවීම මේ ආදී දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක සත්‍යකුත් වෙනවා. හැබැයි දුක සත්‍ය දුකක් වෙන්නේ නැහැ. එහෙම නේද? දුක සත්‍ය විතරක් තියෙන දුක් නොවිඳින සත්‍යය මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ දුක්ඛ සත්‍ය ප්‍රහිණ කළා නෑ, හැබැයි දුක ප්‍රහිණ කළේ. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඇහැට රූපයක් එන අවස්ථාව රහතන් වහන්සේට රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්. ඒ දුක්ඛ සත්‍ය කියන මට්ටම තියෙනවා. හැබැයි උන්වහන්සේ දුක් විඳින්නේ නෑ. උන්වහන්සේ ආසවක් ඥානෙ ලබන මොහොතේදීම ජාති ජරා මරණ ආදී සියලුම දුක් වලින් නිදහස් වෙනවා. වැඩියක් තමයි උන්වහන්සේ මරණ දුක නොත් නිදහස් වෙනවා රහත් වෙන මොහොතේ, ආසවක් ඥානෙ ලබන මොහොතේ. උන්වහන්සේලාට දුක්ඛ සත්‍ය කියන අත්දැකීම තියෙනවා. හැබැයි උන්වහන්සේලාට දුකක් නෑ, දුක් විඳින්නේ නෑ. එතකොට පින්නතුනි මෙන්න මේකයි අපි තේරුම් ගත යුතු දේ. දුක සහ දුක්ඛ සත්‍ය කියන කාරණා දෙක. පින්නතුනි ධර්මයේ සඳහන් වෙන ඉතාම වැදගත් කාරණයක්. අපි ඇසෙන් රූපයක් බලනකොට අපි හිතන්නේ මේ රූපය දැනගන්න චක්කු විඥාණය කියලා. කනෙන් ශබ්දයක් අහනකොට අපි හිතන්නේ සෝත විඥාණය දැනගන්න කියලා. මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන පහෙන් ලැබෙන්නේ රූපාදී අරමුණු පිළිබඳව ඉතාම සාමාන්‍ය ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි. එය සතුරා දැනගන්නේ මනෝ විඥානය. ඒ නිසායි සඳහන් කරන්නේ න පංච විඥානෙහි කිංචි ධම්මං පටිවිජහනාති අඤ්ඤත්‍ර අවිනිපාතමත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් සම්පූර්ණ දැනගන්න බෑ. දැනගන්නේ මොකෙද? මහ විඥාන. පංච විඥානයන්ගෙන් සිද්ධවන්නේ කණ්ඨ ඇසීම විතරයි. වර්ණ රූප සංග රූප ආදී ඒ රූප ආදී ගැන ඉතාම ප්‍රාථමික මට්ටමේ දැනුම විතරයි ලැබෙන්නේ. ඒ අපි හඳුනා ගන්නකොට නිතරම හඳුනා ගන්න මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් හඳුනා ගන්න විතරක් නෙවෙයි පිනතුනි. ඒක අපි මනෝ විඥාණයෙන් හඳුනා ගන්නකොට රූපයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපට දුක හටගන්නේ ඇයි? දුක හටගන්නේ අවිද්‍යාව නිසා. ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක ආදී මේ දුක් ඇතිවන්නේ මොකක් හින්දද? ඒ දුක් සමුදය ඇතිවන්නේ ජාතිය නිසා, ඉපදීම නිසා. ජාතිය ඇතිවෙන්නේ මොකක් හින්දද? ජාතිය ඇතිවෙන්නේ භවය නිසා. භවය ඇතිවෙන්නේ ඇයි? උපාදාන නිසා. උපාදාන ඇතිවන්නේ තෘෂ්ණාව නිසා. මේ ආදි වශයෙන් පින්නතුනි මුලටම ගියාට පස්සේ මේ දුක් ටිකේ මුල තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරයෙන් තමයි. අපි යම්තා ජීවිතයේ සැපක් දුකක් වින්දනන් ඒ වින්ද කියන්නේ මේ රූපේ ඇසුරු කරගෙන නිරුද්ධ වෙච්ච රූපේ තියෙන දයක් පිටින් අරගෙන මෙන්න මේ නොදැනීම නිසා තමයි දුක හටගෙන තියෙන්නේ. අපි ඕනම දෙයක් කල්පනා කර බලන්න පිනතුනි. දරුවේ ගැන හිතන්න බලන්න. ගෙදර ගැන හිතන්න. අම්මා තාත්තා ගැන හිතන්න. ඔබ ගියපු පාසල ගැන හිතන්න. ඔබට කවුරුහරි බැන නම් ඒ බැනපු කෙනා ගැන කල්පනා කරන්න බලන්න. මේ කොමන දෙයක් ගැන ඔබ හිතුවත් හිතෙන්නේ මොකක් එක්කද ඔබට? ඒක නිතරම කල්පනාවෙන් රූපෙකුත් එක්ක. රූපයක් එක්ක ගැට ගහලා තමයි මේක අපි කල්පනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ ගැන හිතන මොහොතේ අපි හිතන් ඉන්නේ ඒ හිතන විදියෙන් බාහිර ලෝකේ රූපය පතන මොහොතේ කියලා. ඔබේ නැති වෙච්ච අම්මා ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඔබට හරියට දුකක් එනවා ඇස් දෙකට අඳුර වෙනවා නේ. ඒ එන්නේ ඇයි? අර අම්මේ කලෙ කරපු කියපු දෙයක් එහෙම්ම රූපයක් විදිහට නිර්මාණය වෙනවා ඔබේ හිතේ. ඇත්තටම ඒ නිර්මාණය වෙන්නේ ඇත්ත රූපයද? ඒ රූපයේ ඉතුරු නැතුව මෙතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා ඔබને මතක් කරගන්න ඔබේම හිත. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්නේ අවිද්‍යාව කියන සැබෑ රූපයක් ලෝකේ කොහෙද තියෙනවා කියලා. ඔබාද මෙතෙන් දෙන්න කලින් ඔබ ගෙදරදී කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවේනේ. මොහොන බලන කණ්ණාඩි ළඟට ගිහිල්ලා නේද ආවේ? පෙස්ට්‍රෝම් එකේ. බලන්නේ නැද මොනනේ? ඔව්. ඔබේ බලනාපු රූපේ කණ්ණාඩි පින්තූරයේ තාම කණ්ණාඩි තියෙනවද? නෑ නේද? ඔබ යනකොට එක නිර්මාණය වුණා, ඔබ අයින් වෙනකොට මේක නැති වුණා නේ. ඒ වගේම තමයි පින්වත්නි අපි යම් තාක් ජීවිතයේ ඇතෙන් රූප දැකලා තියනවා නම්, කනෙන් ශබ්ද අහලා තියනවා නම්, නාසයෙන් ගඳ සුවඳ විඳලා තියනවා නම්, දිවෙන් රස විඳලා තියනවා නම්, කයින් පහස ලබලා තියනවා නම්, ඒ සියල්ලක්ම ඉතුරු නැතුව මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙනවා. අර කණ්ණාඩි ළඟ සිද්ධාන්තයක් තමයි. එතකොට අපි කණ්ණාඩි ළඟ නැවතෙන්නේ නැහැ. නමුත් අනිත් හැම තැනදීම රැවටෙනවා. අපි දැන් මේ මොහොතේ මේ බණ කියන හාමුදුරුවෝ තමන් ඉස්සරහා ඉන්න හාමුදුරුවෝ මම මේ බණ කියන්නේ හිතන්නේ. මෙතන සතරමහා බෝධිරූපයක් එකතු වෙලා තියෙනවා. සම්පෙ දුක් පිට වෙනවා. නමුත් වෙනතුනේ මේ හාමුදුරුවෝ හඳුනගන්නේ කොහොම මේ සම්පෙ ඔබ තේරුම් ගන්නකොට තේරුම් ගන්නෙත් මනෝවිඤ්ඤාණය. රූපේ නිරෝධයක් අවස්ථාවේ ඔබේ දරුවගේ හිසව වටගාමින් ඉන්නවා කියලා ඔබ හිතනවානේ. මගේ දරුවා මගේ ළඟ ඉන්නවා, උරුසුමේ ඉන්නවා, දරුවා ගොළු වටගාමින් කියලා හිතනවානේ. ඔබ දරුවගේ අතින් ඔබ දරුවා ස්පර්ශ කරනවා. නමුත් ඒ ස්පර්ශයේ තේරුම් ගන්නකොට තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය. කිසිම දවසක පින්තුනට වර්තමාන රූපයක් ඇතුළු කරලා නැහැ. හැබැයි එකින් බාහිර රූපයක් නැහැ කියලා කියන්නේ බාහිර ලෝකයේ සතර මහා භූත රූප කියලා දෙයක් තියෙනවා. ඒ අපි තේරුම් ගන්න අවස්ථාවෙන්ට නිතරම ඒක මුල අවස්ථාවේ නිරුදෙනතියි. එහෙනම් අපි යම්තා දුරට ජීවිතයේ දුක් විඳනන් ඉඳලා තියෙන්නේ ඇයි? මෙන්න මේ යථාර්ථය නොදෙනීම හින්දා. අපිට හෙට දවසේ අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගියා කියලා දැනුම නිවේදනයක් එන්න පුළුවන්. ඒ දුක් ටික සියල්ලක්ම අපි ආද වෙනින්න වෙනවා අපිට. අද දවල්ට කෑම ගත්තේ ඒ හෙට උදෑසන දුකේට කඳුළු ටිකත් එක්ක. පින්නතුනි මෙන්න මේ දුකේ නිදහසන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. අපි යන්තා ජීවිතයේ දුක් විඳනන් විතරක් නෙවෙයි අවිද්‍යාවෙන් සැප විඳනන් ඒ විඳෙත් මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපයන් දෙයක් ඇරෙට අරගෙන යම් කෙනෙක් බැන්නයි කියලා හරි මට මගේ ජීවිතයට බාධා කළා කියලා හරි මට ගැහුවා කියලා හරි අපේ ඊළමට නඩු කියලා ගත්ත කියලා හරි මොකක් හරි දෙයකින් ඔබ මේ මොහොතේ දුක් විඳිනා විඳින්නේ ඒ බාහිර කෙනා ඔබට දුක වෙන අප නිසා නෙවෙයි ඔබේ තියෙන අවිද්‍යාව නිසා. පින්නදින ඔබ විශ්වාස කරනවද මේ පණිවිඩය දා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනකොට සසරේදී පාරමිතා පුරා ගිනාපු අය දොවත් මුදුන් දීලා කෑ ගහලා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැටුණා. අභික්ඛන්තං බොහෝ ගෝතම අභික්ඛන්තං බොහෝ ගෝතම සේයතාමි බොහෝ ගෝතම කියේ. ඇතැම් විට හෙට වෙන දවසේදී විවාහ වෙන්න ඔක්කොම මනමාලිය ඔක්කොම සූදානම් කර හිටියේ අය ඒ ඔක්කොම අත්හැරලා අද වෙන දවසේ මහානම. හෙට වෙන දවසේ මහා මන්දිරයක් මාලිගාවක් හදලා විවෘත කරන්න හිටපු අය ඒ අත්හැරලා අද වෙන දවසේ මහානම. හෙට දවසේ රාජාභිෂේකය කරන්න උරුණු පළඳවන් උත්සවය හෙට දවසේ තිබෙද්දී අද දවසේ එකක් කරලා මහානම. මේ තරම් ජීවිත පරිවර්තනයක් වෙන තරම් මේ දර්ශනය පිනුතුනි ප්‍රබලයි. අපේ දරුවෝ 10 දෙනෙක් ලෝකේ රටවල් 10ක ජනාධිපතිවරු වුණත් අපට දුකනේ දහසන බැහැ පිනුතුනි. අපේ නමට මුළු මේ පෘථුවියේ තියෙන දේපළයි පෘථුවිය ඔක්කොම අපේ නමට ලියලා දුන්නත් අපට දුකනේ දහසන බැහැ පිනුතුනි. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම දුක් ටිකෙන් අපට කිසි දවසක මේකේ නිදහසන බැහැ. අන්නේ අතර පරතරය නැති කරන එකම දේ තමයි මේ දර්ශනය මේ දහම. ඔබ අහන්නේ බන්දුල මාලිකාව ගැන. බන්දුල මාලිකාවට දරුවෝ 7 දෙනෙක් හිටියා. සමහර අය කියන 16 දෙනෙක් හිටියා කියලා, සමහර අය කියන 32 දෙනෙක් හිටියා කියලා. කෙසේ වෙතත් දරුවෝ රාජ්‍යයක් හිටියා. ඒ දරුවෝ ටික ඔක්කොම අයයි බන්දුල සේනාධිපති අය යුද්ධයකදී මිය ගියා. ඉතාම දරුණු යුද්ධයකදී මේ සියලුම දෙනා ජීවිතයක් එක්කත් ඒ ජීවිතක්ෂිතපත් වුණා කියන නිවේදනය බන්දුල මල්ලිකාවට ලැබෙනකොට ඇය දානය බෙදමින් හිටියේ ස්වාමීන් වහන්සේලාට. ඒ නිවේදනය අරගෙන බලලා ඒකත් ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේට ඇය සාමාන්‍ය විදිහට දාන බෙදමින් හිටියේ. දැන් බලන්න ඔබට ගෙදර දානයක් බෙදෙන එකට ඔබේ දරුවෝ ටිකයි සංගෘහය ඔක්කොම මිය ගිහලා පාර ඇක්සිඩන්ට් එකකින් මිය ගියා කියලා කිව්වොත් මොකක් වෙන්නේ? ඔව් විශාල දුකක් ඇති වෙනවා. දැන් කලන් හැදලා වැඩෙන්න පුළුවන් නේ. පින්නතනේ බලන්න මේ කාන්තාවේ තියෙන මොහ දීපු ආකාරය. මේ ශක්තිය පින්නතන අපි කොච්චර අධ්‍යාපනයක් ලැබලා තිබුණත්, කොයිතරම් අපිට පිරිවර සම්පත් හිටියත්, කොයිතරම් ධනයක් තිබුණත්, කොයිතරම් කායික ශක්තියක් තිබුණත් මේ ජීවිත අභියෝග හමුවේ අපට නොසැලෙන පුළුවන්ගේ ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන එකම දේ තමයි මේ දර්ශනය ලැබෙන්නට මොන ජීවිතේ. අපි යම්තා දුකක් සැපක් ජීවිතේ විඳනන් ඒ විඳපු සියලුම දේවල් විඳලා තියෙන්නේ කොහමද? මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපය ඇදෙදියක් හැටියට අරගෙන. අපේ ඇසට රූප පේනවා පින්නතනේ සතර මහා භූත රූප පේනවා. කනට ශබ්ද රූප එනවා සතර මහා භූත රූපන්සෙන්. නමුත් ඒක තේරුම් ගන්නකොට ඒක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියලා තේරුම් ගන්නකොට පින්නතුනේ නිතරම තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ. විපාක මට්ටමේ දිස්සන්ද පංචකයක් තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර කියලා. නමුත් කුසල අකුසලයක් විදිහට කරන අවස්ථාවේදී ස්කන්ධ හතරේ ක්‍රියාත්මක වෙයි. වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. පින්නතුනි එක විනාඩි භාගයක් හිතන බලන්න මේක. ඔබ දරුව ගැන හරි, ගෙදර ගැන හරි, ඔබේ ලෙඩක් ගැන හරි මොකක් හරි හිතන මොහොතෙහි මේ හිතන්නේ රූපේ නිරුද්වෙච්ච තැනක අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලපු රූපේ පොඩ්ඩක්වත් කණ්ණාඩිය නෑ වගේ මේ මොහොතේ මේ දේ ගැන මාසිය කරන මොහොතෙහි සම්පූර්ණ මම මේක මනෝවිඤ්ඤාණයෙන් හිතන්නේ ඒ බාහිර රූපේ නෙවෙයි කියලා ඔබ දැක්කොත් ඔබ එතනින්ම දුකෙන් නිදහස් වෙනවා කියනට. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධිය කියලා කියන්නේ. බුදුහාමරගේ අවබෝධය පිළිබඳ විශ්වාස කරන එක කියන්නේ මෙතෙන්ට. මෙන්න මේක තමයි බුදුදහමේ දර්ශනය. මේ දර්ශනය ලැබුණට පස්සේ පින්නතුනේ ඔහුට ප්‍රතිපදා පැනවෙනවා. මේ දර්ශනය යථාර්ථයක් වඩපත් කරන වැඩ පිළිවෙල තමයි සතිපට්ඨානය කියලා කියන්නේ, මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඒ මයින්ඩ්ෆුල්නස් එක රයිට් මයින්ඩ්ෆුල්නස් වෙනට ඕන, සම්මා සතියක් වෙනට ඕන. ඒ සම්මස්සතිය නිකන් හුදකලා එකක් නෙමෙයි. ඒක ආරසිංහ මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම එක්ක යන සම්මස්සති සම්මා සමාධියක් වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය රකින්න කෙනෙක් පින්නතුනි අමාරු. එදාට අමාරු වෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අයින් වෙන එක. ඔබ මේ දුක් සත්‍ය හරියට තේරුම් ගත්තොත් ඔබ මේ දුක් සත්‍ය සාක්ෂාත් කරගන්න බැරි පිළිවෙලෙහි අඛණ්ඩව දිවාරය යදෙනවා පින්නතුනි. ඇයි අපි දන්නව මේක තමයි ජීවිතයේ සතුට ලබන්න තියෙන දුක නිදහස් වෙන තියෙන එකම මාර්ගය මේක. වෙන කිසිම දෙයකින් දුක නිදහස් වෙන බෑ. අපි ජීවිතය අතර යම් කිසි දේවල් ටිකක් කරනවා නම් දරුවෝ හදනවා නම් රැකිරක්ෂා කරනවා ඒවට ප්‍රයෝජනවත් වෙනවා කන්න බොන ටිකක් ලබන්න උපකාරය ලබන්න හේතු වෙනවා. නමුත් ඒ කිසිම දෙයක් වෙන තුන අපට දුක නිදහස් වෙන හේතු වෙන්නේ නැහැ. ඉවත් ඇමෙට තියෙන දුක් ටික වැඩි වෙන හේතුව. තමන්ට දුකෙන් නිදහස් වෙන තියෙන එකම දේ තමයි මෙන්න මේ දර්ශනයට පැමිණීම. මේක පින්නතුනි මේ දන්න දැනුම ඇසිපිය ගන්න මොහොතක් පාසා හුස්ම ගන්න මොහොතක් පාසා අඛණ්ඩව පාසා ගන්නට එක මොහොතක් මේ සතිමත් බවෙන් අයිමුණොතින් අපි අවිද්‍යාවට පත් වෙනවා. බාහිර රූපේ තුළ යෙදෙනවා. බාහිර රූපයට පුළුවන් අපට දුකක් ගෙන දෙන්න. මේ වැඩ පිළිවෙල යථාර්ථය වඩපත් කරන මාර්ගය සතිපට්ඨානය, සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක කොයිතරම් ප්‍රගුණ කරන්න ඕනද කියලා කියනවා උදාහරණයකින්. එක්තරා තැනැත්තෙක් කිසියම් භාජනයක යා තෙල් ටිකක් දාගෙන පිරිච්ච භාජනයක තෙල් දාගෙන අරන් යනවා. අරන් යන්නේ නිකන් නෙවෙයි. ඉතාම ලස්සන කාන්තාවන් රංගනය කරන වේදිකාවක් මැදින් යන්නේ. එතන මිනිස්සු බොහෝම අසංගරශීලීව නටන අවස්ථාවක් රංගනය කරන අවස්ථාවක්. අන්නේ පිරිස මැද මේ කට දක්වා පිරිච්ච තෙල් භාජනයේ තෙල් අරගෙන යනකොට මේ තැනැත්තා එක බිඳුවක් හලන්න දුර යන්නට ඕන. ඇයි ඒක හේතුව? මෙයාගේ ළඟ එක්කෙනෙක් එනවා කඩුවක් තරම් පිටපස්සෙන් එනවා. එක තෙල් බිඳුවක් හරි බිම වැටුණොත් කඩුවෙන් බැනට ගන්න බලන්නේ නැහැ. මේක පින්නදිර උපමාවක් නේ. අන්නේ වගේ ඇසල රූපයන් දකින්න කොටම දැක්ස වෙනට ඕන. මේ දකින්නේ මනෝවිඥාණයෙන්. මේ දැන් තියෙන රූපය නෙමෙයි මේ දකින්නේ කියලා. ඊටාම සරල උදාහරණයක් කියන්නම්. අපි පිඟානකට දාගෙන කෑම කනකොට දිවට රස දැනෙනවනේ. ඒ දිවට රස දැනෙනකොට අපිට හිතෙන්නේ මේ රස දැනෙන පිඟාන කියන කෑම කියලා නේද? ඇත්තටම මේ මොහොතේ රස දැනෙන පිඟාන කියන කැමද? මේ මොහොතේ රස දැනෙන තමන්ගේ කටේ තියෙන කැමද? හැබැයි අපි නිතරම හිතන්නේ මොකද්ද? අපි හිතන්නේ මේ රස දැනෙන පිඟාන කියන කැමද කියලා. නමුත් වෙනතුනේ පිඟාන මීට කලින් තිබිච්ච කැම ටිකයි මේ රස දැනෙන අර කෙලත් එක මිශ්‍ර වෙච්ච අර වමනේ වගේ තියෙන දෙයින් තමයි රසෙ මේ. අපිට කවදා හිතෙලා තියෙන්නේ? අපි හැමදාම හිතන්නේ මේ රස දැනෙන මේ පිඟාන ලස්සනට දෙන කැමටි කියලා. අන්නේ වගේම අපිට අපිට හිතෙන්නේ මේ ඉස්සරහා තියෙන රූපේ මම මේ හඳුනගන්නේ. මේ මගේ ළඟ ඉන්න දරුවයි මම හඳුනගන්නේ කියලා අර පිඟාන දිහා බලනවා වගේ බලනවා. නමුත් ඒක තේරුම් ගන්නේ අර කටේ තියෙන කැමටික වගේ මීට කලින් පිඟාන තිබෙච්ච කැමටික මීට කලින් ස්පර්ශ කරපු දරුවා තමයි. දැන් මම තමන් මේ මනෝවිද්‍යාවේ හඳුනගන්න. පින්නතුනි මෙන්න මේ අවබෝධයේ මොහොතක් පාසා අතරක් නැතුව පවත්වා ගැනීම තමයි සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනයට කිසියම් කෙනෙක් ආවොත් එයා දුක කියන්නේ මොකද්ද කියලා දන්නවා. දුක සත්‍ය කියලා කියන්නේ මොකක්ද දන්නවා. එයා දුක සමුදය සත්‍යයක් දන්නවා. දුක සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? එහෙනම් බාහිර රූපෙට තියන ආසාව නෙවෙයි, බාහිර රූපේ නිරුද්ධ වෙච්ච තැනක තමන්ගෙම රෝපාදී ස්කන්ධ පංචකයට තමන්ගෙම මනෝවිඤ්ඤාණය දක්වන ආසාව. එතකොට දුක නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? අර තමන්ගෙම අභ්‍යන්තරයේට නන්දි රාගය දුරු කිරීම. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මේ සමාධි පියාදී අරසිංහ මාර්ගය නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. මෙන්න මේ දර්ශනයේ කිසියම් කෙනෙක් ආවදී ඒක නැත්නම් හරියට අර ඉන්ද්‍ර කීලයක් වගේ ඊටම ශක්තිමත් භූමියක යටට හිටවල තියෙන ශක්තිමත් කණුවක් වගේ ඒ කෙනාට කිසිදු කෙනෙකු විසින් ඔහුව මුලා කරන්න බෑ. දකින්න දකින්න දිවස් පිටපස්සු යන්නේ අර එළියේ පිටැනක දාපු පුළුම් කෑල්ල හුණගේ එනෙන පැතර යනා වගේ ඒ කෙනාව ඊට පස්සේ නටවන්න බෑ. ඒ කෙනාව මුලා කරන්න බෑ. ඔහු දන්නවා දුක කියන්නේ මොකද්ද කියලා. ඔහු දන්නවා දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. දුක සත්‍ය කියන මුල් ස්කන්ධ පංචකයේ අවස්ථාව ඒ දුක සත්‍ය පිළිසින් දැනගන්නට ඕන. සමුදය සත්‍ය තෘෂ්ණාව සමුදය සත්‍ය දුරු කරන්න ඕන. සමුදය සත්‍යම් පහතම්බ. නිරෝධ සත්‍යම් සතිපතම්බ. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න ඕන. මඟ සත්‍යන භාවයේ තබ්බම්. මේ සීල සමාධි ප්‍රඥා සම්මාදී කියලා අරසිංහ මාර්ගය පිළිපදිනට ඕන. පින්නතුනේ දාහේ දැනත්තා අඛණ්ඩව මේ දහම් මගේ ගමන් කරන කෙනෙක් බවටපත් වෙනවා. ඔහුට බුද්ධ ධර්ම සංගයෙන් කෙරුවන ඔහුගේ ජීවිතේ වටේ ඉන්න සදා නොනිමෙන ප්‍රදීප ආලෝකයෙන් බවටපත් වෙනවා. ඔහු හැම මොහොතම තෙරුවන් ආශ්‍රය කරන කෙනෙක්. ඔහුට හැම මොහොතම තෙරුවනයි මතක් වෙන්නේ. ඔහුට හැම මොහොතෙම මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යය ප්‍රකට වෙන්නේ. ඔහු හැම මොහොතෙම සතිපට්ඨාන දුල වාසය කරනවා. සතිපට්ඨාන දුල වාසය කරනවා කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණු කරනවා, සතර නිදිපාන වඩනවා, පංචේන්ද්‍රිය වඩනවා, පංච බල දියුණු කරනවා, සත්බොඥං වඩනවා, අරසින් මාර්ගය අඛණ්ඩව ගමන් කරනවා. පින්වතුනි මෙන්න මේත් එක්ක ඒ තැනැත්තාගේ ජීවිතයේ ප්‍රමුඛත්වය වෙන මොකද්ද? මෙන්න මේ කාරණය සිතමින් ඉඳීම. මේක සිතන මොහොත තුළට බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ උඩ දුකක් ගෙන්න. ඔහුගේ ජීවිතයේ කුමන දේ දැක්කත් ඇහුවත් මේ හැමදේම හොදන්නවා රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඥාණයෙන් මේ ගොඩනගාගන්නේ. ඒ මනෝවිඥාණයත් අහොත්වා සම්බුතං හොත්වා නබවිසති කියලා ඒ තැනම තත්ත විපස්සති. මේ අවබෝධය ලබන මේ ගැන හිතන ප්‍රඥාව, මේ ගැන හිතන මනෝවිඥාණයත් ස්ථිර යන දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හේතු ඇතිකන් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධන දෙයක් කියලා දකිනවා. ඔහෝ අනිමිත්ත ශුන්‍යත අපානිත වශයෙන් මේ අර්ථය ප්‍රගුණ කරනවා. ඔහුගේ හිත කිසිම තැනක නිමිති වශයෙන් බැසගන්නේ නැහැ. ඔහු කිසිම දෙයක් සාර වශයෙන් ගන්නෙ නැහැ. ඔහු කිසිම දෙයක් අගය කරන්නේ නැහැ. ඔහු දන්නා ඔහු යම් කිසි දෙයක් අගය කරා නම් අගය කරන්නේ මේ නිරුද්ධ වෙච්ච රූපේ. නිරුද්ධ වෙච්ච රූප ශබ්ද ආදී අගය කරොත් මොකද වෙන්නේ? ඔහු අගය කළ තියෙන දුකයි. ඔහුට ඒ දුක ටික විඳගන්න වෙනවා. ඔහු වෙන්නේ නම් උපේක්ෂාවට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මේ දහම් මාර්ගයේ ඉදිරියට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. අපරද සාකච්ඡා කරේ සංගතනිකායේ සතිපට්ඨාන සම්මුතේන ඉන්ද කීල සූත්‍රය. ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්න ආකාරය මේ සඳහන් කළේ. මෙන්න මේ දර්ශනයට අපි පත්වනවාටින් අපි අඛණ්ඩව තාතත් මේ දර්ශනයම තේරුම් ගන්න පුළුවන් විදිහට කලයන් මිත්‍රයන් ආශ්‍රය කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා, ඒ හන්දා මේ විනෝණය මෙනෙහි කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවන සීල සමාධි ප්‍රඥා නැත්නම් සමථ විදර්ශනා දෙක අඛණ්ඩව පුහුණු කරගෙන බලපත් වෙනවා. පුලුවන් තරම් දුරට කිසියම් සමත කමටහනක් භාවිත කරමින් හිත සමාධිමත් කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුමන භාවනාව, ආනාපානසති භාවනාව මේ වගේ භාවනා පුහුණු කරමින් හිත සමාධිමත් කරන තරමට කාමච්ඡන්දාදී නීවරණ දුර වෙනවා. තමන්ටම තමන් සතුට ලබන ක්‍රමයක් තමන් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ අනිත් අයගෙන් සතුට බලාපොරොත්තු වෙන අපි බාහිර නැඹුරු වෙන්නේ නැහැ පින්නතනි. බාහිර කෙනෙක් දෙන සතුට ඉතාම තාවකාලික සන්තෝෂයක්. ඒක ඉක්මනින්ම වෙනස් වෙන්න පුළුවන්. අපි හිතවත් මින්න කෙනා ඕන වෙලාවකම නක් වෙන්න පුළුවන්. යන්නට වෙන්න පුළුවන්. ඇතැම් වෙ මී යන්න පුළුවන්. අපි අත්හැරලා යන්න පුළුවන්. අපිට තියෙන ලස්සන රූප සම්පත්තිය ඕන ලඟ වෙනස් වෙන්න පුළුවන්. අපේ තියෙන ලස්සන මොන ඕන ලඟ පිළිච්චෙන්න පුළුවන්. මේ ලස්සන සම්පූර්ණ මේක මොහොතෙන් නැති වෙන්න පුළුවන්. කිසියම් අමාරුතරකින් කැලණ අයින් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ කය ගැන නෙමෙයි විශ්වාසය කියලාගෙන ඉන්නේ අපේ හිත ගැන. ලස්සන හිතක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ කාන්තකින් සමත භාවනාවෙන් අපේ හිත ලස්සන කරනවා. ඒ සමාධි මාත්‍යත හිතින් සමාහිතෝ වික්ඛේ වික්ඛෝ යථා භූතං පජානාති කියන ආකාරයට හිත සමාධිවත් වුණාට පස්සේ අපි විදර්ශනා පුහුණු කරනවා. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය සමුදේ ධම්මයන් පස්සේ විහෙරති, වෛර ධම්මයන් පස්සේ විහෙරති, සමුදේ වෛර ධම්මයන් පස්සේ විහෙරති කියලා ඒ නිරුද්ධ වෙච්ච ස්වභාවය අපි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙහෙය කරනවා. මෙන්න මේකයි පිළිතුනේ මේ සම්බුද්ධ ශාසනයේ රැකවරණය ලබා ගන්න පිළිසරණ ලබා ගන්න මාර්ගය. මේකෙන් තමයි ඇත්තටම අපි ස්වාධීන වෙන්න බුදුහාඳුර අපට දේශනා කරේ. මේක තමයි නිදහස කියලා කියන්නේ. මේක තමයි නිවීම කියලා කියන්නේ. මේක තමයි විමුක්තිය කියලා කියන්නේ. ඉංග්‍රීසි වලින් මේක තමයි ෆ්‍රීඩම් කියන්නේ. ලිබරේෂන් කියනවා. ඉමැන්සිපේෂන් කියලා කියනවා. එන්ලයිට්මන්ට් කියලා කියනවා. මේ වචන වලින් කියන්නේ අපදමාපී දහම තුළින් පිළිසරණක් හදස් කරගනි. අපි අනිත්‍යයට යුතුයකම් කරනවා. නමුත් අපි දන්නවා අපේ නියම සතුට සඳහා පවතින්නේ මේ ධර්ම අවබෝධය මත කියලා. අපි උපරිම ලෙස විශ්වාසය තියන්නේ ධර්මය ගැන. ධම්මදීපාදෙක් විතර ධම්ම සරණ ඉන්න අයින සරණ. ධර්මය දිවින පහන ප්‍රවාසය කරනවා. න අයින සරණ වෙන කිසිම කෙනෙකුගේ පිළිසරණක් මත යැපෙන්නේ නැහැ. වෙන කිසිම කෙනෙකුට අපව මුලා කරන්න පුළුවන් කමක් නැහැ. මේ සංධර්මය තුළින් අපි සනාතන රැකවරණය සලසාගෙන ඉන්නවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්න සේවා ගැන ප්‍රාර්ථනා කරනවා. අදත් සාකච්ඡා කළේ ඉන්දකීර සූත්‍රය. මේ අහපු කරුණු වලින් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම හරි මේක නාහනෙම කියලා අහන්න පුළුවන්. ප්‍රශ්නෙම තියෙනවා නම්. දහම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතනින් නිමාවට පත් කරනවා. ඉතින් පින්නතුන් තාතවත් දහම් කරුණු අහන්නට විශේෂයෙන්ම දුක හට ගැනීම සහ දුකේ නිරෝධය ගැන අදාළ ධර්ම දේශනාව උත්සාහ කරන්න. විශේෂයෙන්ම අපි ධර්ම පිටකයේ යමක ප්‍රකරණය කියලා පොතක් තියෙනවා. ඒ පොතේ සත්‍ය යමක කියලා කොටසක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කරන කොටසක්. ඒ කොටස කියවන උත්සාහ කරන එකෙන් ලොකු දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සියලු පින් අමල බලයෙන් පිළිතුරු මියගේ ඥාති හොද මේක දැක සෝපත් වේවා කියලා අපි මේ විනාඩියට පුණ්‍යානුමෝදනා කරමු. සාදු කියලා. සාදු සාදු සාදු. රැස්කරගත් මේ පින් සියලු දෙවියෝ ධර්මෝදන්ව ඔබ අපේ හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන්ට රැකදෙත්වා කියන තුමෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා බුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තු මේ සියලු කුසල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නත්වයේ කෙරෙහිවන සැලසේවා. සතර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනා පූර්වව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙන්තුවා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.